කුඩු මාෆියාව වගේම තමයි ඖෂධ මාෆියාව. අපි ප්‍රවේශම් වෙන්න ඕනේ ඔවුන් මේ පනත හයිජැක් කරලා සමහර වෙලාවට ජනතාව අපහසුතාවයට පත් කරන්න පුළුවන් කරු සභාපතිතුමනි. හයිජැක් කරන්න දෙන්න නම් ඉඩ තියන්න එපා. ඒ ඖෂධ කොම්පැනි ඔවුන්ගේ මුදල් වියදම් කරලා රිසර්ච් කරනවා. නමුත් ඔවුන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ලාභයක් ලබා ගන්න. එතකොට එතෙන්දි තාමත්ම හොඳට සේනක බිබිලේ වෛද්‍යාචාර්යතුමාගේ පළමෙනිම ගෙනාපු ප්‍රතිපත්තිය සංශෝධනය කරලා අද ලෝකෙට අද රටට ගැළපෙන විදියට තමයි මේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරලා තියෙන්නේ. මම දැක්කා දෙනකොට පෝස්ටර් ගහලා තියෙනවා මේ සේනක බිබිලේ ප්‍රතිපත්තිය නෙමෙයි මේක අකුලා ගනියු කියලා. ඕවා කියන කට්ටිය ඇත්ත වශයෙන්ම අද ආර්ථිකය ගැන මල් රේණුවක දැනුමක් තියරද මේ කතා කරන්නේ?